So I share some very important and very beautiful things. I'm sure that will bless you. And I'm continuing this morning with the same subject. ගිය සතියේ යාඥාව සම්බන්ධයෙන් ඉතා අලංකාර ඉතා වැදගත් කාරණා කිහිපයක් ඔබ වෙත ගෙනාවා. මම විශ්වාස කරනවා ඒ දේ ඔබට ආශිර්වාදයක් වෙනවා. අද දවසෙත් එවැනි කාරණා මම ඔබත් සමග බෙදා ගන්න යනවා. This morning the title of my message is expect a miracle every day. Hallelujah. මගේ තේමාව තමයි ඔබ නිරන්තරයෙන්ම දිනපතාම හාස්කමක් බලාපොරොත්තු වන්න. Hallelujah. The next person expect a miracle every day. එහා පැත්තේ ඉන්න එක්කෙනාට කියන්න ඔබ හාස්කමක් අපේක්ෂා කරන්න දිනපතාම. In I remember from the very early days මගේ කිතුණු ගමනේ මුල් කාලයේ සිටම you know one thing that fascinated me with my walk with God is the supernatural. මගේ ගමන තුල මගේ ජීවිතය තුල මම උද්‍යෝගීමත් වෙච්ච එක කාරණාවක් තමයි ඒ සුභා උත්තරීතර තලයේ ක්‍රියා කිරීම. In fact I was attracted to Jesus because of the miracles and the supernatural aspect of God. Hallelujah. මම යේසුස් වහන්සේට ආකර්ෂණය වුණේ දෙවියන් වහන්සේගේ ඒ සුභා උත්තරීතර ක්‍රියාවලිය නිසා. In fact I became a Christian through a supernatural encounter which I have not shared many times. මම කිතුණුවෙක් වුණෙත් ඒ දෙවියන් වහන්සේ එක්ක සිදුවෙච්ච සුභා උත්තරීතර ගනුදෙනු කිරීමක් නැත්නම් සම්මුඛ වීමක් තුලින්. This happened in 1988. I was in Dubai. මේ සිදුවුනේ 1988 මම ඩුබායි රටේ සිටින විට. You know I was a successful accountant in a hotel and I was a successful man. I had money. I was not sick. You know I was a good man. මම යහපත් පුද්ගලයෙක් හැටියට ඉදා අනර්ග රැකියාවක් කරමින් හෝටලයක ඝනකාධිකාරී වෘත්තය දරමින් ඉතා යහපත් ජීවිතයක් ගත කරා කිසිම ලෙඩ රෝගයක් මට තිබුණේ නැහැ. But inside me there was emptiness. I was not happy inside of me. There was something missing in my life and I was trying to find what was missing in me. නමුත් මගේ ඇතුළාන්තයේ මට දැනුණා යම් හිස්කමක් තනිකමක් තිබුණා. ඒ හිස්කම මම සොයමින් සිටියා. And by that time I was getting very disturbed. I was getting into different kinds of addictions and I was getting tired of life. මට මේ වෙනකොට බොහෝ බාධාවන් පැමිණියා. විවිධාකාරයේ ඇබ්බැහි වීම වලට මම ඇතුල් වෙන්න පටන් ගත්තා. මම ඉතාමත් වෙහෙස වුණා මේ වෙනකොට. One day I was reading the Bible because I had a Bible because you know we were taught to as Christians, we were born as Christians, so I had my Bible. I never read the Bible, but that day I began to read the Bible. මම කිතුණු පවුලකට උපත ලැබපු කෙනෙක්. මට බයිබලයක් තිබුණා. එදා දවසේ මම මගේ කාමරේ ඉඳලා මම මේ බයිබලය කියෙව්වා. And as I was reading the Bible, I felt the Lord speaking to me, saying that, Roshan, you have done well in your life, but you have not given your life to me. මම බයිබලයේ කියවෙන අවස්ථාවේ මට හැඟුණ දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වා, රොෂාන් ඔබ යහපත් ජීවිතයක් ගත කරලා තිබෙනවා, නමුත් ඔබ දෙවියන් වහන්සේට මට ඔබගේ ජීවිතය කැප කරලා නැහැ කියලා. And I didn't hear a voice or anything, but I felt in my heart that I need to surrender my life to Christ. කටහඬක්වත් ශබ්දයක්වත් ඇසුනේ නැහැ. නමුත් මට හැඟුණ මගේ ආත්මේ මගේ ජීවිතය මම ක්‍රිස්තුස් වහන්සේට යටත් කළ යුතු බව. So I knelt down by my bed and I didn't know what to say. I was just praying. I just lifted my hand. මම මගේ ඇඳ ළඟ ඒ දනිසෙන් ඉඳලා යාඥා කළා. ඇස් දෙක අත් දෙක ඔසවලා දෙවියන් වහන්සේට යාඥා කළා. Now I used to do this once in a way when I was in big trouble. I used to do this before as well. මම කලිනුත් මේ වගේ යාඥා කළා තිබුණා. මම අමාරුවක වැටිච්ච අවස්ථාවලදී. But that day as I knelt down I felt a presence in my room. මම ඒ දවසේ දණින් ඉඳලා යාඥා කරනකොට මට දැනුණා යම් අභිමුඛයක් මගේ කාමරේ. I felt there was somebody in my room. මට දැනුණා යම් කෙනෙක් මාත් සමග මගේ කාමරේ සිටියා. So I got up, I looked around. මම නැගිටලා මම වටපිට බැලුවා. There was no one. කවුරුවත් සිටියේ නැහැ. Then suddenly I felt, you know, I've heard many testimonies about you know God appearing to people. මට ක්ෂණෙන් මතක් වුණා මම අහලා තිබෙනවා විවිධ වූ සාක්ෂි දෙවියන් වහන්සේ මිනිස්සු ඉදිරිපිටට පැමිණෙනවා. I knew this was such an experience. මට දැනුණා මේක එවැනි අත්දැකීමක් කියලා. I knelt down once again and as I was there, no tears were coming down my eyes. නැවත වතාවක් මම දනින් ඉඳලා සිටිනකොට කඳුළු ආවා මගේ ඇස්වලට. And I felt that the Lord, I felt the love of God in my heart so strong. මට දැනුණා ඒ වෙලේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අධික ලෙස මගේ හදවතේ. And I knew that all this time in my life I was in the driving seat of my life. මෙච්චර මට ඒ වෙලාවේ දැනුණ දේ තමයි මෙච්චර අවුරුදු ගාණක් මගේ ජීවිතයේ ඒ රියදුරු තැන අරගෙන හිටියේ මම. And here was Jesus asking me to move over and for him to take over my life. මට ඒ වෙලාවේ යේසුස් වහන්සේගේ කටහඬ අහමින් මට හදවතේ දැනුණ දේ තමයි දෙවියන් වහන්සේ කියනවා මම ඒ රියදුරු තැනින් ඉවත් වෙලා දෙවියන් වහන්සේට ඒ සුඛානම දෙන්න කියලා උන්වහන්සේ මට කිව්වා. You know that was I believe the moment I gave my life to Christ for the first time. මම විශ්වාස කරනවා ඒ මොහොතේ තමයි ප්‍රථම වතාවට මම ක්‍රිස්තුස් වහන්සේට මගේ හදවත දුන්නේ. There was such a peace in my heart and that was the peace I was longing I was looking for all these years. පුදුම සමාදානයක් මගේ හදවතට පැමිණියා. ඒ සමාදානය තමයි මම අවුරුදු ගණනාවක් හොයමින් සිටියේ. You know and from that time I began to experience so many wonderful things. ඒ කාලේ සිටම මගේ ජීවිතේ ඉතා පුදුම දේවල් රාශියක් මම අත්දැක්කා. You know, God began to do miracle after miracle in my life. දෙවියන් වහන්සේ හාස්කම පිට හාස්කම් කරන්න පටන් ගත්තා මගේ ජීවිතේ. And he began to demonstrate how powerful he is. උන්වහන්සේගේ බලය මගේ ජීවිතෙන් ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. There were some things in my life that was not very pleasant. I don't want to share those things with you. ඉතා ප්‍රසන්න නොවන කාරණා කිහිපයක් තිබුණා මගේ ජීවිතේ. You know, one thing was I used to get very angry those days. ඉතාමත් අධික කෝපයට ලක් වුණා ඒ කාලේ මම. My life was so angry. I remember I used to kick the elevator if the elevator was getting late to come. අධික ඒතරම් කෝපය මගේ ජීවිතේ තිබුණ හදිසියවත් අර ලිෆ්ට් එකක් එලිවේටර් එක උඩට යන්න මේ බොහෝ තට්ටු තියෙන ස්ථානයක ඒකට නැග්ගහම ඒක පරක්කු වෙනවා නම් පැමිණෙන්න මම ඒකට ෆයින් එකක් ගැහුවා. And I used to speak some horrible words language you might not believe your pastor was like that. ඒ වගේම ඉතා අප්‍රසන්න විදියට මම මගේ මුඛය පාවිච්චි කරන වැරදි භාෂාව පාවිච්චි කරා. In my office I was the person who would make people go with jokes and all you know all funny things. මගේ රැකියා කරපු ස්ථානේ මම තමයි අනිත් අයට විහිළු තහළු කළා වුණව සතුටු කරේ. But suddenly you know things began to change. The words that I spoke was transformed. ක්ෂණයෙන් මේ සියල්ල වෙනස් වෙලා මගේ වචන මගේ ශබ්ද කෝෂය පවා නිවැරදි වුණා වෙනස් වුණා. And in my early days itself I began to realize you know I'm dealing with a supernatural God. මගේ කිතුණු ගමනේ මුල් කාලෙම මම තේරුම් ගත්තා මේ සුභා උත්තරීතර ජීවිතයකට තමයි මම ඇතුල් වෙන්නේ කියලා. And I was so excited about උද්‍යෝගී වුණා මම. I was excited about miracles. හාස්කම් පිළිබඳ ඉදා උද්‍යෝගීව සිටියා. So I began to seek these miracles. I began to pray in a way that you know miracles started to happen around me as well. මම මේ හාස්කම් සොයමින් මම යාඥා කරන්න පටන් ගත්තා මා අවට දිගින් දිගටම මේ හාස්කම් සිදු වෙන්න පටන් ගත්තා. I began to start a lunch time prayer meeting in the hotel itself. මම හිටපු හෝටලේ මම රැකියා ස්ථානයේ මම යාඥා කාලයක් ආරම්භ කරා දවල් ඒ ආහාර කන වෙලාවේ. And I didn't know much about the Bible. I used to sit and I said if anybody has any problems any issues I'm going to pray and God is going to do miracles. Mama e velave mam wedi bible ewat danagena hitiye ne namuth mama mage mitrayanta kiwwa kaata hari prashnayak thibenawa nam mama yaaknya karannam obage prashne duru wenna yanawa kiyala. And one by one you know that prayer meeting grew and about 50 people started to come during the lunch time. Ekin ek ekin ekkena ekathu wenna patan gatta e yaaknya kaalayata divahara velave break ekak velave 50ක් වගේ සෙනඟ එතනට එකතු වෙන්න පටන් ගත්තා. And I had another big miracle when my father who was an alcoholic you know God touched him and he stopped drinking. මගේ පියා ගොඩක් ඇබ්බැහි වෙලා හිටියා බීමත් කමට දෙවියන් වහන්සේ ඔහුව ස්පර්ශ කළා ඔහු ඒක නවත්තුවා. You know one day I was calling him I said Tati I'm praying you will not be able to drink anymore. මම එක දවසක් කෝල් කළා ඔහුට කිව්වා තාත්ති මම ඔබට යාඥා කරනවා තව දුරටත් ඔබට ඒ බීමත් කමෙන් යෙදෙන්න බෑ කියලා. And I remember he used to say those days, my mother could never stop my drinking, nobody could stop my drinking, and you are not going to stop my drinking. ඉස්සර කාලේ ඉඳලා ඔහු කියන දෙයක් තමයි මගේ තාත්තා මගේ අම්මට බැරි වුණා මාව ඒ බීමත් කමෙන් නවත්වන්න කාටවත් බැරි වුණා ඔබටත් බෑ මගේ බීමත් කම නවත්වන්න කියලා. Hallelujah. So this was something that I grew up in. This was something that I began to learn and to experience the miracle working hand of God. දෙවියන් වහන්සේගේ මේ සුබ උත්තරීතර හාස්කම් කිරීමේ බලය තුල මම ජීවත් වුණා මගේ එදිනදා ජීවිතය තුල. And I realized that God is a God of miracles. මම තේරුම් ගත්තා දෙවියන් වහන්සේ හාස්කමේ දෙවි කෙනෙක් බව. And I learned, listen to this, I learned to expect miracles when I prayed. මම ඉගෙන ගත්තා හාස්කම් බල අපේක්ෂා කරන්න මම යාඥා කරාම. And I knew that every answered prayer is a miracle. මම දැනගත්තා මගේ යාඥාවට ඒ ලැබෙන හැම පිළිතුරක්ම හාස්කමක් කියලා. Even though it was small, for me it was a miracle. කුඩා දෙයක් වුණත් ඒ මට හාස්කමක් වුණා. You know, when you expect an answer when you pray, ඔබ යාඥා කරාම ඔබ පිළිතුරක් අපේක්ෂා කරන විට, when you have a desire in your heart, ඔබගේ හදවතේ ආශාවක් තිබෙන විට, you are desiring the miraculous. ඔබ ඒ හාස්කම ස්වභාව උත්තරීතර දේ තමයි ඔබ ආසා කරන්නේ. You know, just think about this. ඔබ ඒ ගැන හිතන්න පොඩ්ඩක්. You are praying to somebody you cannot see. ඔබට පෙනෙන්නේ නැති කෙනෙකුට තමයි උදෙසා තමයි ඔබ යාඥා කරන්නේ. Yet you are expecting that person to do something in your life. නමුත් ඔබ අපේක්ෂා කරනවා දෙවියන් වහන්සේට ඒ පුද්ගලයාගේ ජීවිතේ යම් දෙයක් කරන පිණිස. Now you cannot do that unless you have a desire for a miracle, you have a desire for the supernatural. ඔබට ඒ දේ කරන්න බැහැ ඔබ ආශා කරේ නැත්නම් ඒ හාස්කමේ සුබ උත්තරීතර ක්‍රියාවලිය සිදු වෙන පිණිස. Your expectation of an answer is your faith. ඔබගේ ඒ හාස්කම උදෙසා ඇති අපේක්ෂාව තමයි ඔබගේ ඇදහිල්ල. Let me repeat that. Your expectation of an answer to your prayer is your faith. ඔබගේ යාඥාවට ලැබෙන විසඳුම නැත්නම් පිළිතුර උදෙසා ඔබගේ ඇති අපේක්ෂාව තමයි ඔබගේම ඇදහිල්ල. You know, last week I said, you pray, you believe, you expect. මම ගිය සතියේ ඔබට ඉගැන්නුවා ඔබ යාඥා කරන්න ඔබ විශ්වාස කරන්න ඔබ අපේක්ෂා කරන්න කියලා. And God doesn't hear your prayer, he hears your faith. Amen. දෙවියන් වහන්සේට ඔබගේ යාඥාව ඇසෙන්නේ නැහැ. උන්වහන්සේට ඇසෙන්නේ ඔබගේ ඇදහිල්ලයි. Every time you pray, expect God to answer you. ඔබ යාඥා කරන හැම අවස්ථාවකම ඔබ අපේක්ෂා කරන්න දෙවියන් වහන්සේ පිළිතුරු දෙන බවට. And expect a miracle every time you pray. ඔබ හාස්කමක් අපේක්ෂා කරන්න ඔබ යාඥා කරන හැම වතාවකම. And every time you pray, there's a miracle waiting for you. ඔබ යාඥා කරන හැම අවස්ථාවකම හාස්කමක් බලාගෙන සිටිනවා ඔබ වෙනුවෙන් ප්‍රකාශ වෙනවා. Hallelujah. You know, Christian life is not a boring life. කිතුණු ජීවිතය ඇවිල්ලා කම්මැලි ජීවිතයක් නෙවෙයි. It is the life of the supernatural. සුබ උත්තරීතර ජීවිතයක්. Hallelujah. It is the life of the miraculous. හාස්කමේ ජීවිතයක්. But you need to recognize that God is God, he's not a man. නමුත් ඔබ හඳුනා ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ උන්වහන්සේ මිනිසෙක් නොවන බවට. You know, many people they think God is another kind of man. මනුෂ්‍ය බොහෝ අවස්ථාවල හිතනවා දෙවියන් වහන්සේ කියන්නේ තවත් මනුෂ්‍ය වර්ගයක් කියලා. You know, God is God. There's none like him. Hallelujah. දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි උන් වහන්සේ වගේ කිසිම කෙනෙක් නැහැ. And to get to know him, you have to get to the book, the Bible. උන් වහන්සේ දැන හඳුන ගන්න නම් උන් වහන්සේගේ වචනය බයිබලයේ වෙතට අපි යන්නම අවශ්‍යයි. I had such a hunger for the word of God, for the Bible in those days. ඒ කාලේ සිටම මහත් කුසගින්නක් මා තුළ තිබුණා දේව වචනය උදෙසා. I was working but I was reading the Bible. My Bible was in my desk in the drawer. මම රැකියාව ස්ථානයේ පවා මම ඒ රැකියාව කරන ගමන් මම නිරන්තරයෙන්ම බයිබලය මගේ මේසේ උඩ තියාගෙන ඉන්නවා. As soon as I finish my work, I will open the drawer and the Bible would come out. මගේ ඒ වැඩ ඔක්කොම ඉවර කළා මම මගේ ලාච්චුව ඇරලා බයිබලය අරගෙන කියෙව්වා. You know, when you read the Bible, you will know who God is. ඔබ වචනය දේ වචනය බයිබලයේ කියවන විට ඔබ දැනගන්නවා දෙවියන් වහන්සේ කවුද කියලා. What kind of God is this God? මොන ආකාරයේ දෙවි කෙනෙක්ද මේ දෙවියන් වහන්සේ? You know what nature this God has. වහන්සේගේ ස්වභාවය කුමක්ද? And then you know about Jesus. Hallelujah. ඔබ යේසුස් වහන්සේ ගැන. How wonderful Jesus is. වහන්සේ කොච්චර පුදුමද අලංකාරද? You know there's none like Jesus Christ. යේසුස් වහන්සේ වගේ කිසිම කෙනෙක් නැහැ. And the third thing when you read the Bible you know who you are. තෙවනුව බයිබලයේ කියනකොට ඔබ දන්නවා ඔබ කවුද කියලා. You know many problems in man is that they don't know who they are. මනුෂ්‍යයාට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔවුන් දන්නේ නැහැ ඔවුන් කවුද කියලා. They don't know why they exist, why they are living in this world. ඒ ඔවුන් මේ ලෝකේ ජීවත් වෙන හේතුවවත් ඔවුන් දන්නේ නැහැ. The Bible will show you who God is. The Bible will show you who Jesus is and the Bible will let you know who you are. බයිබලයේ උගන්වයි ඔබට යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඒ වගේම ඔබ කියන්නේ කවුද කියලා බයිබලයේ ඔබට උගන්වනවා. Once you know who you are. ඔබ දැනගත්තාම ඔබ කවුද කියලා. Your life will never be the same. ඔබගේ ජීවිතයේ ආකාරයෙන්ම තිබෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You'll walk with conviction in your spirit. ඔබගේ ආත්මයේ නිසකකමෙන් ඔබ ජීවත් වෙනවා. Hallelujah. Hallelujah. So our prayer life is so important. අපගේ ආඥා ජීවිතේ ඉතාමත්ම වැදගත්. Every time you pray there's a miracle waiting for you. ඔබ ආඥා කරන හැම අවස්ථාවකම හාස්කම ඔබ වෙනුවෙන් බලාගෙන සිටිනවා. Hallelujah. Hallelujah. The Bible says in 1 John chapter 5 verse 15. 1 යොහාන් 5 15 වන පදේ බයිබලයේ මෙසේ සඳහන් කරනවා. Now I'm teaching you some important aspects of prayer. යාඥාව පිළිබඳ ඉතාම වටිනා කාරණා කිහිපයක් මම ඔබ වෙත ගෙනියන්න. Now if you're a new Christian, you must get hold of this teaching very quickly. ඔබ කිතුනුවෙක් නම් ඉතා ඉක්මනින් මේ ඉගැන්වීම ඔබ අල්ලා ගන්න. I tell you every day you can have a miracle. Amen. දිනපතාම ඔබට හාස්කමක් භුක්ති විඳින්න පුළුවන්. Now look at this scripture. It says if you know that he hears us, this is talking when you pray. ඔබ යාඥා කරනකොට තමයි මෙතන කතා කරන්නේ. When you if you know that he hears us. උන්වහන්සේ අසන බව ඔබ දනිමුවන. Whatsoever we ask, we know that we have the petitions that we have desired of him. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම් අප උන්වහන්සේගෙන් ඉල්ලු දේ අපට ලැබුණු බව දනිමුව. One of the key things about praying. යාඥාව පිළිබඳ ඇති යතුරක් තමයි. You must know that God will hear you all the time. අපි දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේට නිරන්තරයෙන්ම අපිව ඇසෙන බවට. If you doubt, did God hear me? Will God hear me? Then your prayer is not going to be any effective at all. දෙවියන් වහන්සේට මාව ඇහුණද? ඇහුණද කියලා ඔබ සැක කරොත් ඔබගේ යාඥාවේ ප්‍රතිඵල ඔබට භුක්ති විඳින්න බෑ. That's why we must know that God hears me. ඒක නිසා අපි දැනගත යුතුයි දෙවියන් වහන්සේට මාව ඇසෙන බවට. Because if we know whatever we ask, whatever we desire, you will have it. Hallelujah. දන්නවා නම් ඒ දේ ඔබ ආශා කරන ඕනෑම දෙයක් ඔබට ලැබෙනවා ඇත. This is such an important key. මේ ඉතාමත් වැදගත් යතුරක්. If you look at the life of Jesus. යේසුස් වහන්සේගේ ජීවිතය දෙස ඔබ බැලුවොත්. You know Jesus had answers to prayer every time. නිරන්තරයෙන්ම යේසුස් වහන්සේගේ යාඥාවන් වලට උන්වහන්සේට පිළිතුරු ලැබුණා. And one of the keys in Jesus's prayer was that he knew the Father heard him every time. යේසුස් වහන්සේගේ යාඥාවල යතුර උනේ උන්වහන්සේ නිරන්තරයෙන්ම දැනගෙන හිටියා පියාණන් වහන්සේ උන්වහන්සේට ඇහුම්කම් දුන්න බව. And today many Christians are not sure whether God heard their prayer. So they go from place to place, they go to person to person, pray for me, pray for me. බොහෝ කිතුනුවන්ට කිසිම නිසකකමක් නැහැ දෙවියන් වහන්සේට ඔහුගේ යාඥාවන් ඇසෙන බවට. ඒක නිසා ඔවුන් තැනින් තැනට ගොස් යාඥා ඉල්ලීම් කළා කියනවා මා වෙනුවෙන් අනේ යාඥා කරන්න කියලා. In the book of John chapter 11 verse 41 and 42. යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 41 සහ 42 වෙනි පද. Remember, this is the just before Jesus Jesus raised Lazarus from the dead. යේසුස් වහන්සේ ඒ ලාසරස් මළවුන්ගෙන් නැගිටවන්න ප්‍රථමයෙන් මේ දේ වුණේ. Then he says then they took away the stone from the place where the dead was laid and Jesus lifted up his eyes and said, Father, I thank thee that thou hast heard me. Hallelujah. යේසුස් වහන්සේ ඇස් ඔසවා පියාණෙනි ඔබ මාගේ වචන ඇසු නිසා ඔබට ස්තුති කරමි. Wow, can you see that? You know, that was Jesus's prayer. යේසුස් වහන්සේගේ යාඥාව උනේ මෙයයි. He's not begging, he's not asking God for something. උන්වහන්සේ ඒ හිඟමන් වගේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ නැහැ. He's saying, Father, thank you that you heard me. උන්වහන්සේ යේසුස් වහන්සේ කියන පියාණනි ස්තුති ඔබට මාව ඇසුන නිසා. Hallelujah. Hallelujah. This is a good way to pray. Hallelujah. මේ යහපත් ආකාරයක් අපට යාඥා කරන්න. Praying with thanksgiving that God hears you every time you pray. ස්තුතිවන්ත හදවතකින් යාඥා කිරීම දෙවියන් වහන්සේට ඔබ යාඥා කරන හැම වාරයකම ඇසෙන බව විශ්වාස කරමි. Next verse 42. 42 වෙනි පදයේ. And I knew that thou hearest me always. Hallelujah. ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටිමි. Hallelujah. Hallelujah. I knew that you hear me always. යේසුස් වහන්සේ දැනගෙන හිටියන් නිරන්තරයෙන්ම පියාණන් වහන්සේට ඔහුගේ ආඥාව ඇසෙන බව. Now, do you know that God hears you always? ඔබ දන්නවද නිරන්තරයෙන්ම පියාණන් වහන්සේට ඔබව ඇසෙන බව? Even before you could ask something, he knows what you're going to ask. ඔබ යම්යක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ප්‍රථමයෙන් උන්වහන්සේට ඔබගේ ආඥාව ඇසෙන. Hallelujah. Hallelujah. Have no doubt about it. කිසිම සැකයක් ඔබ තියාගන්න බෑ. God hears our prayer. දෙවියන් වහන්සේට ඇසෙනවා අපගේ ආඥා. And he wants us to know that he hears us. වහන්සේගේ කැමැත්ත අපි ඒ දේ දැනගැනීමයි. So that when we come to pray, we are confident that we have a God who hears and answers prayer. එවිට අපි යාඥාවට පැමිණෙන විට අපි නිසකකමක් ඇතිව පැමිණෙනවා අපගේ දෙවියන් වහන්සේට මාගේ ආඥාව ඇසෙන බව. Hallelujah. Wow. You know, if you lambano this, if you have taken hold of this, I tell you, your prayer life will never be the same. ඔබ මේ දේ ලම්බාන කරගත්තොත් ඔබ මේ දේ අත්පත් කරගත්තොත් ඔබගේ ආඥාව ජීවිතය මින් මත්තට ඒ ආකාරයෙන්ම තිබෙන්න යන්නේ නැහැ. Praise the Lord, you will have testimony after testimony. ඔබගේ ජීවිතේ සාක්ෂි පිට සාක්ෂි ඔබ භුක්ති විඳින්න යනවා. If you look at my life, I have testimonies one after the other. ඔබ මගේ ජීවිතය බැලුවොත් මට එකක් පිට එකක් සාක්ෂි තිබෙනවා මගේ ජීවිතේ. And the key is when I pray, I know God hears me. යතුර තමයි මම යාඥා කරනකොට මම දන්නවා දෙවියන් වහන්සේට මාව ඇසෙන බව. Hallelujah. Hallelujah. You know, last week I was sharing some important things for you for us to know. ඉතා වැදගත් කාරණා කිහිපයක් අපේ දැනගැනීම පිණිස ඔබත් සමග බෙදාගත්තා. I said what you give value in your life. ඔබ යම් දෙයකට ඔබගේ ජීවිතයේ වටිනාකමක් දෙනවා නම් that is the thing you will give more time and you give money and effort for that thing which you value. ඒ කාරණාව උදෙසා තමයි ඔබ ඔබගේ කාලය ශ්‍රමය මුදල් වැය කරනු ලබන්නේ. If you're somebody who have no time to pray, you're saying I'm too busy to pray. ඔබ යම් කෙනෙක් ඉන්නවා නම් ඔබ කියනවා නම් මට යාඥා කරන්න වෙලාව නැහැ කියලා. You're too busy to pray. ඔබ යාඥා කරන්න කාර්ය බහුල වැඩි. Have you met any Christian who said I am too busy to pray? එවැනි කිතුනුවන් ඔබට මුණ ගැසිලා තිබෙනවද කියන අනේ මම කාර්ය බහුල වැඩි යාඥා කරන්න. You know why has that person become too busy? ඇයි ඔහු වඩා කාර්ය බහුල වෙලා තිබෙන්නේ? Because he's too busy with his job, his business, earning money, even spending giving time to people. ඔහු ඔහුගේ රැකියා ස්ථානයේ වෙන්න පුළුවන් ව්‍යාපාරයේ නැත්නම් විවිධ මිනිස්යා සමග කාලය ගත කරමින් ඔහු වෙහෙස වෙන නිසා ඔහුට වෙලාව නැහැ යාඥා කරන්න. Now why do people give more time to their job and profession in making money? Because money is more important to them. ඇයි මිනිස්යා මේ ආකාරයෙන් ඔවුන්ගේ රැකියාවට ව්‍යාපාරයේ මිනිස්යාට කාලය වෙන් කරන්නේ ඔවුන් මුදල් උපයන පිණිස මුදල් ඔවුන්ට වඩා වටින නිසා. The person or the thing that you give first place is your God. ඔබගේ ජීවිතයේ ඔබ ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ දෙවියන් වහන්සේට. ඔබගේ දෙවියන් වහන්සේ. දෙන තැන තමයි ඔබේ දෙවියන් වහන්සේ. So if you give first priority to making money is your God. මුදල් වලට මුදල් ඉපෙයීම සඳහා ප්‍රමුඛ ස්ථානයක් ඔබ දෙනවා නම් ඔබගේ ජීවිතේ ඒ මුදල් තමයි ඔබගේ දෙවි. And if you give priority to your family member or a friend or somebody, then that person is your God. ඔබගේ මිතුරු මිතුරියන්ට ඔබගේ පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඒ අයට ඔබගේ මුළු වෙලාව කාලය ශ්‍රමයේ වැය කරනවා නම් ඒ පුද්ගලයන් තමයි ඔබගේ දෙවි වෙන්නේ. You know, the other day I met a lady. She said to me, you know, I didn't come to know Jesus till I lost my husband. යම් කාන්තාවක් මට මුණ ගැසලා කිව්වා මම යේසුස් වහන්සේව හඳුනා ගන්න පැමිණියේ නැහැ මම මගේ ස්වාමි පුරුෂයා මට අහිමි වෙනකන්. Then she said, until my husband was there, my husband was my God. මගේ ස්වාමි පුරුෂයා ජීවතුන් අතර සිටිය තාක් කල් ඔහු තමයි මගේ දෙවි වෙලා සිටියේ. Only after I lost my husband I found the real God. මගේ ස්වාමි පුරුෂයා ඒ අන්තරා වුණාට පස්සේ තමයි මම සැබෑ දෙවියන් වහන්සේව හඳුනගත්තේ. It is sad to hear such thing. එවැනි දේවල් අහන්න ඉතා දුකයි. But it shows that the person or the thing which you give priority to the first place of your life becomes your God. ඔබ මේ දැනගත යුතු කාරණාවක් ඔබගේ ජීවිතයේ ඔබ යම් දෙයකට යම් පුද්ගලයෙකුට ප්‍රථම ස්ථානය දෙනවා නම් ඒ පුද්ගලයා නැත්නම් ඒ දේ තමයි ඔබගේ දෙවි කෙනා වෙන්නේ. And I explained to you last time what is prayerlessness and what is prayerfulness. මම ඔබට ගිය සතියේ විග්‍රහ කරලා දුන්නා යාඥා ජීවිතය කියන්නේ කුමක්ද නැත්නම් යාඥාවෙන් තොරව ජීවත් වෙනව කියන්නේ කුමක්ද කියලා. යාඥා විරහිත සහ යාඥා පූර්ණ ජීවිත. ආමෙන්. Right? And the one who is prayerful is a person who has learned to depend on God. යාඥා පූර්ණ ජීවිතයක් ගත කරන පුද්ගලයා තමයි දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙන පුද්ගලයා. He is dependent on God every day, not just when a crisis comes. ප්‍රශ්නයක් ආවම විතරක් නෙවෙයි නිරන්තරයෙන්ම දිනපතා ඒ පුද්ගලයා දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙනවා. You know Jesus taught us to pray give us this day our daily bread. Hallelujah. Jesus වහන්සේ අපට විග්‍රහ කළ දුන්නා කෙසේද අපි යාඥා කරන්නේ අපේ දිනපතා භෝජනයේ ගැන පවා අපි යාඥා කළ යුතුයි. The prayerless person is not dependent on God. He has other things to depend on. යාඥා ඒ විරහිත පුද්ගලයා දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙන්නේ නැහැ. ඔහු වෙන විවිධ දේවල් කෙරෙහි තමයි ඔහු යැපෙන්නේ. And when a Christian becomes prayerless, කිතුනුවෙක් ඒ යාඥාවෙන් තොර ජීවිතයක් ගත කරනකොට, it is more worse than being a non-Christian. නොහැදිලිවන්තයෙක් වෙනවට වඩා බැරෑරුම් සහිත ප්‍රශ්නයක් තමයි කිතුනුවෙක් යාඥා නොකරන විට. Because he belongs to God and now he's like a person in the world. ඔහු දෙවියන් වහන්සේට අයිති කෙනෙක් නමුත් ඔහු හැසිරෙන්නේ ලෞකික කෙනෙක් විදියට. He is like a man in the world. ඒ ලෞකික පුද්ගලයෙක් හැටියට තමයි ඔහු හැසිරෙන්නේ. He is struggling like the rest of the world. ඒ ලෝකයේ මිනිස්සුයා වගේ ඔහු ජීවිතේ පොරබදිනවා. He is living like just a man in the world. ඒ ලෝකයේ සිටින පුද්ගලයෙක් වගේ ඒ පුද්ගලයා ජීවත් වෙනවා. So God does not tolerate prayerlessness. දෙවියන් වහන්සේ ඒ යාඥා විරහිත ජීවත් වෙලට කැමති නැහැ. And that's why he said if we know what is right to do and we do not do it, it is a sin. ඒක තමයි දෙවියන් වහන්සේ වචනේ අපිට විග්‍රහ කරලා දුන්නේ. අපි දන්නවා නම් නිවැරදි දේ කුමක්ද කියලා, අපි නිවැරදි කාර්යයේ යෙදෙන්නේ නැත්නම් එය පාපයක් කියලා. You know as Christians we know we have to pray. අපි දන්නවා කිතුනුවන් හැටියට අපි යාඥා කළ යුතුයි. We know we have to pray. අපි යාඥා කළ යුතු බව අපි සියලු දෙනා දන්නවා. Yet when we do not pray, අපි යාඥා කරන්නේ නැති විට then what do we do? කුමක්ද කරන්නේ? We have to come back quickly. අපි තායික්මනින් උන්වහන්සේ වෙතට ආ යුතුයි. In fact we have to repent. Hallelujah. අපි උන්වහන්සේගෙන් අපි සමාව ඉල්ලන්න අවශ්‍යයි. We have to repent and come back. We have to change our mind. This life that I'm living is not good. අපේ මානසික තත්ත්වය අපි වෙනස් කළා. අපි මේ ජීවත් වෙන ජීවිතය අයහපත් කියලා අපි පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේට නැවත කැපවිය යුතුයි. If you haven't changed your mind, you'll go back again to that prayerless life. ඔබගේ මානසිකත්වය ඔබ වෙනස් කරගත්තේ නැත්නම් ඔබ ඒ යාඥා විරහිත ජීවිතයට නැවත යන්න පුළුවන්. That is why there are many Christians who are Christians for a long time, but they don't see the supernatural power of God. ඒක තමයි බොහෝ කිතුනුවන් ඔවුන් කිතුනුවන්ව අවුරුදු ගාණක් සිටියත් ඔවුන්ගේ ජීවිතයේ ස්වභාව උත්තරීතර ජීවිතයක් ගත කරන්නේ නැත්තේ මේ නිසායි. Hallelujah. You know it's important for us to pray. Hallelujah. වැදගත් කාරණයක් තමයි අපි යාඥා කිරීම. Tell the next person it is important for us to pray. ඔබ හැබැයි ඉන්නේ කෙනාට කියන්නේ ඉතා වැදගත් යාඥා කරන එක. I'm going to be a prayerful person. මම යාඥාවෙන් පූර්ණ කෙනෙක් වෙනවා කියලා ඔබ කතා කරන්න. Come on, tell the other person. හැබැයි ඉන්නේ කෙනාට කියන්න. I'm going to be a prayerful person. මම යාඥාවෙන් පූර්ණ පුද්ගලයෙක් වෙන්න යනවා. Hallelujah. Hallelujah. Thank you Lord Jesus. ස්තුතියි ස්වාමිනී. You know I'm trying to give you a revelation on prayer. යාඥා පිළිබඳ ඔබට එලිදරව්වක් දෙන්න මම කැමතියි. No, last week I said information without revelation is religion. මම ගිය සතියේ ඔබට ඉගන්වා දුන්නා ඒ තොරතුරු යාඥා පිළිබඳ තිබීම එලිදරව්වක් නැතිව එය ආගමික දෙයක් කියලා. You know that's why many people cannot pray. ඒක තමයි බොහෝ අයට යාඥා කරන්න බැරි. Because they have not received a revelation on prayer. ඔවුන් යාඥාව පිළිබඳ එළිදරව්ව ලැබලා ඇති නැති නිසා. They have received information. It is important to pray, pray, pray, pray. But it has not become a revelation. තොරතුරු රාශියක් ලැබලා තිබෙනවා ඔබ යාඥා කරන්න කියලා. නමුත් ඔවුන්ට ඒක එළිදරව් වීමක් වෙලා නැහැ. The day you receive a revelation. නමුත් ඔබ එළිදරව් වීම ලබා ගත්තේ දවසේ. Your prayer life will change. ඔබගේ යාඥා ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. You get up from your bed to pray. ඔබ ඔබගේ ඇඳෙන් නැගිටිනවා යාඥා කරන පිණිස. Somebody doesn't have to tell you, the Holy Spirit doesn't have to shake you up. සුදාත්මයන් වහන්සේවත් වෙන කවුරුවත් ඔබ හොල්ලලා ඔබ අවදි කරන්න අවශ්‍ය නැහැ. You spring up from your bed. ඔබගේ ඇඳෙන් ඔබ ඉබේම නැගී සිටිනවා. And you will kneel down to pray. ඔබ දනින් නිදලා ඔබ යාඥා කරනවා. Because you know it is like breathing. Hallelujah. ඔබ දන්නවා යාඥාව කියන්නේ අපි හුස්ම ගන්නවා වගේ කියලා. Hallelujah. Hallelujah. When a Christian doesn't breathe, when a Christian doesn't pray, it's like a man who is not breathing. Hallelujah. Kitunuek yaknya nokarana kala e hariyata manushyek husma ganne nathiwa innawa wage. Hallelujah. Hallelujah. You know, Jesus gave instruction, specific instruction to his disciples to pray. Yesus wahanse unwahansege ගෝලයන්ට විශේෂයෙන් අවවාද උපදේශ ලබා දුන්නා යාඥා කරන පිණිස. In the Bible there are instructions for us to pray. බයිබලයේ බොහෝ උපදේශ තිබෙනවා අපිට යාඥා කරන පිණිස. You know, when God gives the instruction and when we follow that instruction, there is a grace given to us. බයිබලයේ දෙවියන් වහන්සේ අපට උපදේශ දීලා තිබෙන අතර ඒ උපදේශ අපි පිලිපදින විඳ වහන්සේගේ පුදුම වූ අනුග්‍රහය අපගේ ජීවිතයට අපි ලබනවා. You look, we are going to look at the story of Jesus and the disciples. Yes. Praying together. Yesus wahanse tun wahansege goleyulut ekata yaaknya kirima pilibanda api kathandareyak balanna yanawa. In Mark chapter 14. Mark 14 wana parichchedaye. The context of this is Jesus is praying in the garden called Gethsemane. E Gethsemane uyenehi Yesus wahanse yaaknya karamin sitinawa. You know, Jesus prayed daily, but he had special moments of prayer when he was so his prayer was so fervent to the Father. Yesus wahanse dinapata yaaknya kara vivida aakarein yaaknya kara samahara avasthavan wala un wahanse e mulu hadawathinma veerya dharmin yaaknya kara piyanan wahanse. We have different kinds of prayer, different postures in prayer. අපිට විවිධාකාරයේ විවිධාකාරයෙන් සිටගෙන අපි යාඥා කරන ආකාර තිබෙනවා. You know, you can pray sitting, you can pray standing. වාඩි වෙලා යාඥා කරන්න පුළුවන්, හිටගෙන යාඥා කරන්න පුළුවන්. Just lying down. හිම වැතිරිලා ඔබට යාඥා කරන්න පුළුවන්. You can pray kneeling down. දනගසමින් මේ ආකාරයේ විවිධ ආකාරයෙන් ඔබට යාඥා කරන්න පුළුවන්. You know, how fervent you are in your prayer will also show you in your posture. ඔබගේ යාඥාවේ කොච්චර ඔබ වීරිය දරනවාද කියලා ඔක පෙන්눔 කරાવી ඔබ යාඥා කරන ඉරියව්වෙන්. And you see, Jesus, he was praying, you know, he was praying with great sorrow because he was going to do something that, you know, that needed that needed the grace to fulfill it. යේසුස් වහන්සේ ඊට අභියෝගමත් දෙයක් ඉෂ්ට කරන්න ප්‍රථමයෙන් යාඥා කරපු ආකාරය මේ ස්ථානයේ විග්‍රහ කරනවා. And let's look at verse what verse is that? Verse 32. And they came to a place which was named Gethsemane, and he said to his disciple, sit here with me while I shall pray. Mark 14:32 වන පදයේ ඔහු Gethsemane නම් වූ ස්ථානයකට පැමිණි නොයේ උන්වහන්සේද මා යාඥා කරන අතර නුඹලා මෙහි ඉඳිලා යයි ගෝලයන්ට කීසේක. And verse 38. Now Jesus was praying, and then the disciples were there. And then Jesus went to a place. When he came back, the disciples were sleeping. Yesus wahanse goleyan samaga yaaknya karamin sita unwahanse poddak ehata gihilla nawatha paminena vita e goleyan nidagena sitiya. He says, watch ye, verse 38, and pray lest he enter into temptation. The spirit truly is ready, but the flesh is weak. Tisatawana pade kiyena nubala parikshawata nopaminena pinisa avadiva hinda yaaknya karapalla. ආත්මය නම් කැමැතිය, නමුත් මාංශය දුර්වලයයි කීසේක. Did you see that? ඔබ ඒ දේ දැක්කද? Pray that you will fall lest you fall into temptation. නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස, නොපැමිණෙන පිණිස යාඥා කරන්න. You know, Jesus' instruction for prayer is that pray else you will fall into temptation. Yaaknya pilibanda Yesus wahansege upadeshe une nya karanna. This is so important for us to realize. Me itha wedagath karanawak api therum ganne. Before a Christian falls into temptation. Kitunuek parikshawata lakwanna prathame. There is negligence for prayer. ඒ යාඥාව අතපසු කිරීමක් සිද්ධ වෙනවා. You know the price that you pay for neglecting your prayer life. ඔබගේ යාඥා ජීවිතය අතපසු කිරීමට ඔබ අතපසු කිරීම නිසා ඔබ ගෙවන්න වෙන මිලය. It is falling into temptation. පරීක්ෂාවට ලක්වීමයි. And verse 41. 41 වන පදයේ දෙස බලමු. And he cometh the third time. තුන්වෙනි වතාවටත් යේසුස් වහන්සේ. Everyone say third time. අමම කියන තුන්වෙනි වතාවට. And he said unto them, sleep on now, take rest. උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියන සේක දැන් නිදාගෙන නිවාඩු ගනින්ලා. You know, he came once and told them, you must pray. එක වතාවක් පැමිණලා යේසුස් වහන්සේ කිව්ව ඔබ යාඥා කරන්න. The second time as he came. දෙවෙනි වතාවටත් යේසුස් වහන්සේ. They were all fast asleep. හැමෝම හොඳටම නිදි. The third time Jesus said, all right, this time you can sleep. ඔබ දැන් නිදා ගන්න කියලා කියනවා. You know, and the Lord showed me. දෙවියන් වහන්සේ මට පෙන්눔 කියලා. He will tell us certain things once, twice. දෙවියන් වහන්සේ අපට යම් දේවල් කියා සිටීවි එකපාරක් දෙපාරක්. If you don't listen, if you allow, you know, our own thing, the Lord will say, okay, go ahead and do what you want. ඔබ දෙවියන් වහන්සේ කියවුවහම ඔබ ඇහුවේ නැත්තම් දෙවියන් වහන්සේ කියයි ඔබ ඔබට ඕන දේ කරන්න කියලා. Hallelujah. He says sleep, okay, sleep baby, sleep more. දැන් බබාලා නිදා ගන්න හොඳට නිදා ගන්න කියලා යේසුස් වහන්සේ කියන ගෝලයන්. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Maybe there are some people God has been telling you once, twice. Be careful the third time. ඔබ යම් අයට දෙවියන් වහන්සේ කියනවා ඇති එකපාරක් දෙපාරක් කියලා ඇති තුන්වෙනි පාර ඔබ ප්‍රවේශම් වන්න. Hallelujah. Hallelujah. Maybe it's regarding a relationship. සම්බන්ධතාවයක් පිළිබඳ වෙන්න පුළුවන්. Maybe there's about your prayerlessness. ඔබගේ යාඥා විරහිත ගැබාවය ගැන වෙන්න පුළුවන්. Maybe it's regarding some priorities that you give in life. ඔබගේ ජීවිතයේ ඔබ මූලික තැන දෙන දෙය ගැන වෙන්න පුළුවන්. Hallelujah. Hallelujah. The Bible says in 1 Thessalonians 5:17, pray without ceasing. 1 තෙසලෝනික පොතේ 5:16 කියනවා නොකඩවා යාඥා කරපන්. Pray without ceasing. නොකඩවා යාඥා කරන්න. How is it possible to pray without ceasing? කොහොමද අපි නොකඩවා යාඥා කරන්නේ? Is God telling us, you know, stop everything and pray 24 hours? දෙවියන් වහන්සේ කියනවාද ඔබ කරන සියලුම වැඩ කටයුතු නතර කළා පැය 24ම යාඥා කරන්න කියලා? It is like, you know, breathe without ceasing. හරියට අපි හුස්ම ග්‍රීප් හුස්ම ගන්න කියනවනේ නවත්තන්නේ නැතුව. So he's saying the same way, pray without ceasing. ඒ ආකාරයෙන්ම කියනවා නොඩවත් වා යාඥා කරන්න. This is speaking about our communion and our fellowship with the Holy Spirit. මෙතන කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ එක්ක අපි කරන සහභාගීත්වයයි sannivedanayai. You know, how many of you know that you're breathing all the time? It happens automatically, isn't it? ජීවිතේ දන්නවද අපි නිරන්තරයෙන්ම දිගින් දිගටම අපි හුස්ම ගන්නවා. ඒක ඉබේම සිදුවෙන දෙයක්. Hallelujah. It is the same when you have communion with the Holy Spirit who is in you, who is with you. You are communion, you are in constant fellowship with God. Hallelujah. Hallelujah. මේ ආකාරයටම තමයි අපේ ශුද්ධාත්මයන්න් වහන්සේ සමග සහභාගීත්වයේ දරනකොට sannivedanaya කරන විට මන්ද උන්වහන්සේ අපි තුල සිටිනවා උන්වහන්සේ අපි සමග සිටින නිසා. There's an awareness in you that God is with you all the time. අපි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ අපි සමග සිටින බවට දැනගැනීමක් අවබෝධයක් තිබෙනවා. It's like an awareness that someone is in your house. You are aware that someone, a visitor is in your house. යම් අමුත්තෙක් ඔබේ නිවසේ සිටිනවා නම් ඔබ දැනගන්මින් සිටිනවා මේ පුද්ගලයා මගේ නිවසේ සිටිනවා නේද කියලා. So you are aware and you are careful to fellowship with that person. ඔබ නිරන්තරයෙන්ම අවබෝධයෙන් සිටිනවා ඔබ ඒ පුද්ගලයා එක්ක sannivedanaya කරනවා. If someone comes to your house and lives with you, you don't want to ignore that person, isn't it? යම් කෙනෙක් ඔබගේ නිවසේට ඇවිල්ලා ඔබත් සමග ජීවත් වෙනවා නම් ඔබ ඒ පුද්ගලයා ඉන්නේ නැහැ වගේ හැසිරෙන්නේ නැහැ ඔහු ගැන සලකනවා. Yet the Holy Spirit is in us. He lives in us. Hallelujah. ශ්‍රාවකයන් වහන්සේ අපි සමගයි උන්වහන්සේ අපි තුල වාසය කරනවා. Say the Holy Spirit is in me. Hallelujah. ශ්‍රාවකයන් වහන්සේ මා තුලයි. He is living in me. වහන්සේ මා තුල ජීවත් වෙනවා. The same spirit that was in Jesus Christ. යේසුස් වහන්සේ තුල සිටපු එම ආත්මයම මා තුලයි. And that is why we fellowship with him constantly. ඒක තමයි අපි දිගින් දිගටම උන් වහන්සේ සමග සහභාගී වෙන්නේ. We have awareness that he is with me. ඒ අවබෝධය අපි තුල තිබෙනවා උන් වහන්සේ නිරන්තරයෙන්ම මා සමගයි කියලා. That's why we want to keep communion with him. We talk to him. We give him thanks. උන්වහන්සේක සම්නිවේදනය කරන්නේ සහභාගීත්වය දරන්නේ ස්තුති කරන්නේ. Hallelujah. Hallelujah. This is so important for a Christian. වැදගත් කිතුනෙකුට. And finally I just let's leave that for next week. But I just want to touch a bit on that how important that we need to pray for one another as well. අපි එකිනෙක කෙනාට යාඥා කිරීමේ වැදගත්කම ගැන මම කතා කරන්න කැමතියි. You know when we suddenly we have a concern for another person. ෂණෙන් අපි යම් කෙනෙක් ගැන යම් පුද්ගලයෙක් පිළිබඳ යම් සැලකිලිමත් විය යුතු දෙයක් තිබෙන විට you know, suddenly you remember this person. එකපාරට අපිට මතක් වෙනවා මේ පුද්ගලයාව. And sometimes it may be something good about that person, sometimes about something bad about that person. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් යහපතක් වෙන්න පුළුවන්, අයහපතක් වෙන්න පුළුවන්. So thoughts come to you. සිතුවිලි ඔබට පැමිණෙනවා. And then what do you do then? එවිට ඔබ කුමක්ද කරන්නේ? Do you keep on thinking if it's bad thoughts? Do you keep on thinking? අයහපත් දෙයක් නම් ඔබ ඒ පුද්ගලයා පිළිබඳ නිකං සිත සිටිනවද? I assure you if you keep thinking you will think the worst of that person. ඔබ ඒ පුද්ගලයා ගැන නිරන්තරයෙන්ම සිතමින් සිටිනවා නම් ඔබ ඒ වෙන්න පුළුවන් අයහපත්ම දේ තමයි හිතන්න යන්නේ. It is the time for you to pray for that person. ඒ වෙලාව ඔබට ඒ පුද්ගලයා පිළිබඳව යාඥා කළ යුතු අවස්ථාවක්. You know as Christians we must remember when God brings to remembrance someone in your life හැටියට අපි මතක තබා ගත යුතු කාරණාවක් තමයි දෙවියන් වහන්සේ ඔබගේ මතකයට යම් පුද්ගලයෙක් ගෙනෙනවා නම් it is an opportunity for you to pray for that person ඒ ඔබට ලැබෙන අවස්ථාවක් ඒ පුද්ගලයා පිළිබඳව යාඥා කිරීමට you know I do this a lot මේ මම නිරන්තරයෙන්ම කරන දෙයක් and sometimes the Lord will give me pictures of people faces of people දෙවියන් වහන්සේ සමහර වෙලාවට මට මිනිස්සුන්ගේ ඒ පින්තූර මූණවල් පවා මට මවා පෙන්නනවා and the thing that I have disciplined myself to do is to pray for that person at that time මම විනයකට ඇවිල්ලා තිබෙන එක දෙයක් තමයි ඔවුන් වෙනුවෙන් ඒ පුද්ගලයා උදෙසා යාඥා කිරීම. Because we need each other's prayer so much. මන්ද අපිට එකිනෙක කෙනාගේ යාඥාව ඉතාමත්ම වැදගත් දෙයක් අවශ්‍ය දෙයක්. Hallelujah. Hallelujah. So that's why when we pray we don't pray just for ourselves. ඒක නිසා තමයි අපි යාඥා කරන විට අපි ගැනම විතරක් නෙවෙයි යාඥා කරන්නේ. You know that the other day we were talking in the cell and one of my cell members said something that really blessed me. මම මගේ සෛලයේ කතා කර කර ඉන්නකොට යම් කෙනෙක් මට යම් දෙයක් බෙදා ගත්ත මම ඒකෙන් ආශිර්වාද ලැබුවා. You know he said I've known Pastor Roshan for a long time but I've never heard him praying for himself. මම ඒ පුද්ගලයා කිව්වා මම පාස්ටර් රොෂාන් ගැන බොහෝ කාලයක් තිස්සේ දැනගෙන හිටියා මම කවදාවත් අහලා නැහැ ඔහු ගැනම යාඥා කරගන්නවා and suddenly I realized how true that is although I was not aware of that මම ඒ ගැන අවබෝධයෙන් සිටියේ නැති නමුත් ඒකේ සත්‍යතාවය මම ඒ වෙලාවේ දැක්කා because I've learned to bless others to be a blessing to others to pray for others and when I do that you know God looks after my needs මම අවබෝධයෙන් සිටින හේතුගෙන සිටිනවා අන් අය උදෙසා යාඥා කිරීම අන් අයට ආශිර්වාදයක් වන පිණිස එවිට දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරනවා It's very easy to talk about people to criticize these people find faults with people but the important thing is to pray for people ඉතා ලෙහෙසි යම් අය පිළිබඳ විවේචනය කරන්න ඔවුන්ව පහත් කොට සලකන්න ඔවුන්ට විවිධ දේවල් කියන්න නමුත් ඉතා වැදගත් කාරණාවක් තමයි ඔබ ඒ අය උදෙසා යාඥා කිරීම and god sees your prayer and he rewards you දෙවියන් වහන්සේ ඔබගේ යාඥාව දකිනවා උන් වහන්සේ එයට විපාක දෙනවා I can't stop you I have to share colossians 4:12 අපි කොලොසි 4:12 බෙදා ගන්න යනවා I'm going running late by 5-10 minutes please sorry about that colossians 4:12 this will bless you මේ ඔබට ආශිර්වාදයක් වෙනවා colossians 4:12 He says Epaphras when notice this when the holy spirit puts a name of a person in the bible ශුද්ධාත්මයන් වහන්සේ බයිබලයේ යම් කෙනෙක්ගේ නමක් දාලා තිබෙනවා නම් you know we have to make note of that අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුයි you know why did god the holy spirit put this man Epaphras name ඒ Epaphras කියන ඒ නම ඇයි ශුද්ධාත්මයන් වහන්සේ බයිබලයේ දැම්මේ? Because he was doing something very very very important. ඉතා වැදගත් දෙයක් එපාප්‍රස් කරපු නිසා. The Bible says, who is one of you? ඔහු ඔබගෙන් එක්කෙනෙක්. He was not a pastor. ඔහු පාස්ටර් කෙනෙක් නෙවෙයි. He was not a leader. ඔහු නායකයෙක් වෙලා සිටියේ නැහැ. He was one of the people, one of the congregation. ඒ සෙනග ඒ සභාවේ සිටපු පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් වෙලා සිටියා. Look at the introduction, a servant of Christ. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් වෙලා සිටියා. He salutes you. He is always laboring fervently for you in prayers. යාඥාව තුල ඔහු නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් වීරිය දරනවා. Wow. No, this was a man very special. ඔහු ඉතා විශේෂ පුද්ගලයෙක් ව සිටියා. You know, in the church, there are very special people. සභාවේ ඉතා විශේෂ පුද්ගලයන් සිටිනවා. We may say the pastor is very special. ඔබ කියන්න පුළුවන් සභාපාලකතුමා ඉතා වැදගත් විශේෂයි. But here is a more special person. ඔහු ඊට වඩා විශේෂ කෙනෙක්. Because this was a man who was laboring always. දෙවියන් වහන්සේ තුල මේ පුද්ගලයා ප්‍රප්‍රස් නිරන්තරයෙන්ම වෙහෙස දැරුවා. Praying for others. Hallelujah. ආයෙ වෙනුවෙන් යාඥා කරමින් වීර්යය දැරුවා. You know, prayer is labor. Prayer is labor. යාඥාව තුල ඔහු වීර්යය දැරුවා. අන් අය උදනා වෙහෙස වුණා ඔහු. You know, when you pray this kind of prayer, you can feel it in your body. මෙවැනි යාඥාවන් ඔබ කරනකොට ඔබගේ ශරීරයට පවා ඔබට දැනෙනවා. You have to make up, you have to give a price for that. ඔබට මියම් මිලයක් ගෙවිය යුතුයි මේ උදෙසා. You know, to come for Thursday prayer in the you have to pay a price. It's a labor. උදෙසන යාඥාවට පැමිණෙන්න ඔබ මිලයක් ගෙවන්න අවශ්‍යයි, වෙහෙස වෙන්න අවශ්‍යයි. Praise God for all those wonderful ladies who come Thursday after Thursday to pray with Pastor Liz. දිනකටම බ්‍රහස්පතින්දා දවසේ ඒ සතිපතා පැමිණෙන කාන්තාවන් ගැන ප්‍රදිවයන් වහන්සේට ප්‍රශංසා වේවා. You know, Friday night men's prayer. Those who come are laborers. ඒ සිකුරාදා රාත්‍රියේ පැමිණෙන ඔබ දෙවියන් වහන්සේ උදෙසා වෙහෙස වෙන්න පැමිණෙන්නේ. They say I prefer to pray rather than to go to bed early. ඔවුන් කියා සිටිනවා මම කැමති යාඥා කරන්න කලින් නිින්දට යන්න වඩා. Hallelujah, they are willing to pay a price. ඔවුන් ඒ මිලයක් ගෙවන්න සූදානම්ව සිටිනවා. How wonderful is this? ඉතා අනර්ගයි නොවේද? Hallelujah. Are you a laborer in prayer? ඔබ යාඥාව තුල ඔබ වෙහෙස දරා යාඥා කරන කෙනෙක්ද? There are enough vacancies for laborers in the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානිය තුල ඒ වීරිය කරමින් යාඥා කරන්න වෙහෙස වෙමින් යාඥා කරන්න මනුෂ්‍යය අවශ්‍යයි. Hallelujah. I think I have spoken enough. Shall we just lift up our hands? Shall we stand to our feet? අපි නැගී සිටිමු. Are you blessed this morning? ඔබ මේ උදෑසන ආශිර්වාද ලැබුවද? You know, I brought a lot of teaching to you today. බොහෝ ඉගැන්වීම් ගෙනාව ඔබ වෙතට. You know, this teaching is from my life. මගේ ජීවිතයෙන් ඔබට ගෙනෙන ඉගැන්වීම්. You know, this works, I can guarantee you. මේ නිරන්තරයෙන්ම ක්‍රියා වෙනව ඔබට නිසැකව මට කියන්න පුළුවන්. And I want you to put this into your life. ඔබ මේ දේ ඔබගේ ජීවිතයට ඔබ ක්‍රියාවට දමන්න. And see results. See a life that is full of victory and success. ඔබගේ ජීවිතය ඔබට දැක ගන්න පුළුවන් වෙයි ඒ ජයග්‍රහණයේ සාර්ථකත්වය. You know, when you are a child of God, you were born into success. You were born into greatness. ඔබ දෙවියන් වහන්සේගේ දරුවක් වුණහම ඔබ ඒ විශිෂ්ටත්වයේ කරා ඔබ උපත ලැබලා තිබෙනවා. You can never be a failure once you are a child of God. දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාට පස්සේ ඔබට පරාජිතයෙක් වෙන්න බෑ. It is too late to be a failure. Hallelujah. ප්‍රමාද වැඩි පරාජිතයෙක් වෙන්න. Hallelujah. Tell the next person, it's too late to be a failure now. එවෙන ඔබේ හැපැත්තේ ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේගේ දරුවෙක් ඔබ ඒ පරාජය වෙන්න ප්‍රමාද වැඩි කියන්න. You know, God predestined you for success. දෙවියන් වහන්සේ මුල් පෙර සිටම ඔබට සූදානම් කරා සාර්ථකත්වය. Hallelujah. Say I'm a success. ඔබ කියන්න මම සාර්ථකයි. Say I'm a success. මම සාර්ථකයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, if you are a child of God, you're not ordinary. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. You were purchased by the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ වලින් රුධිරයෙන් ඔබව මිලදී ගන්නවා. You are so valuable. Hallelujah. ඔබ ඉතාමත් වටිනවා දෙවියන් වහන්සේ. You are so valuable. ඉතාමත් වටිනවා දෙවියන් වහන්සේ. You know, that is why all your prayers are so valuable to God. ඒක තමයි ඔබගේ සියලු යාඥාවන් දෙවියන් වහන්සේ ඉදිරියේ වටින්නේ. You know, God will listen to you. He's waiting to listen to you. ඔබට ඇහුම්කම් දෙන්න බලාගෙන සිටිනවා. Hallelujah. And the supernatural is on the way. සුභෞත්‍රීතර දේවල් ඔබ ඉදිරියේ තිබෙනවා. Every time you pray, expect a miracle. ඔබ යාඥා කරන හැම අවස්ථාවකම ඔබ හස්කමක් අපේක්ෂා කරන්න. Tell the next person, expect a miracle every day. මේ හැමදේ ඉන්න කෙනාට කියන්න ඔබ හස්කමක් අපේක්ෂා කරන්න දිනපතා. Expect a miracle every day. දිනපතා හස්කමක් Let's worship the Lord. Hallelujah.